මම කැමති මුදල් අමාත්‍යාංශය හිටපු කෙනෙක් ලෙස මේ විෂය හා සම්බන්ධ පොතපත 30 ගණනක් ලියලා ලක්ෂ ගණනකට උගන්වපු කෙනෙක් ලෙස ප්‍රබුද්ධ විවාදයක් සඳහා ඕනෑම නාලිකාවක මේ මුදල් අමාත්‍යවරයා හෝ ප්‍රතිපත්ති සැලසුම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ස සිල්වා මැතිතුමාට මම අභියෝග කරනවා. තමන් ඊයේ මේ රටට හා ලෝකෙට කිව්ව බොරු ප්‍රමාණ පුළුවන් නම් මහජනතාව ඉස්සරහා ඔප්පු කරන්න මගේ සමග විවාදයකට එන්න.